දොඩම්පාල් රාහුල කියන හාමුදුරුවෝ තමුන්නාන්සලා දන්නවා. කුරුණෑගල බණකට වැඩලා මම මේ බණට සහභාගී වෙලා ගියාට පස්සේ පොලිසියෙන් එනවා. ඇවිල්ලා ඒ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරනවා, ඇයි ඔබ දේශපාලනේ කතා කළේ කියලා. දොඩම්පාල රාහුල හාමුදුරුවෝ දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. මේක තමයි අද නිදහස. මන කියන්නවත් නිදහසක් නෑ. ඉතින් මේ නිදහස ගේනයි කියපු කට්ටිය. මාධ්‍ය නිදහස කතා කරා. අද මාධ්‍ය නිදහසක් බණ කියන්න බෑ. කතා කිරීමේ නිදහස නැති කරලා තියෙනවා. ආර්ථිකය අන්තිමටම බිඳ දාලා තියෙනවා. රටේ ආරක්ෂාව භයානක තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. මාස 6ක් තුල මෙවැනි තත්ත්වයක් ඇති වුණා නම් බලයක් දුන්නොත් අවුරුදු 5ක් ඇතුළත කුමන දෙයක් කරයිද කියලා අමුණාසලට හිතා ගන්නට පුළුවන්.